Sadhu, sadhu, sadhu. Namo Buddhaya. Budhurajanan vahanseta namaskar veva. Sadhu, sadhu, sadhu. Maase davasthihen gehi shravakayekuta thiyena watinama dawasa api එක එක්කෙනා අර්ථකථනය කළොත් එක එක දවස් නම් කරයි. හැබෑමටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන වටිනාම දවස උපෝසත දවස පුණු පොහෝ දිනය. අමාරුවෙන් හරි පොහේට සිල් සමාදන් වුණොත් විශාල කාමයන් ප්‍රමාණයක් අත්හැරෙනවා. එදාට තමයි ගේදොර ඉඩකඩම් අත්හරින දවස. එදාට රත්තරම් බඩු අත්හැරෙනවා. එදාට අඹදරුවන් අත්හැරෙනවා. රූපවාහිනිය ගුවන්විදුලියේ වෙනත් සියලු කාමයන් පැය 24කට නමුත් අත්හැරීම පුරුදු කරනවා. අත්හැරීම පුරුදු කරන ශ්‍රාවකයෙකුට සමහර විට මහ විශාල තනතුරු එදාට අත්හැරෙනවා. අත්හැරීම පුරුදු කරන ශ්‍රාවකයෙකුට පුණු පොහෝ දින තරම් වටින දවසක් තවත් නැති තරම්. අද සිල් සමාදන් වෙන්න ඔබට අවස්ථාව ලැබුණ නම් ගෙදරදි හරි ඒක ඔබේ වාසනාවක්. අත්හරින කෙනා සැප ලබනවාමයි. අත්හරින කෙනා හුදකලාවේම තමුන්ගේ ගමන් මාර්ගය සකස් කරගන්නවාමයි. මේ පුරුදු වෙන්නේ බලවත් වූ අත්හැරීමක්. ධර්මාසනයට දහවලත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා අපට ධර්මයෙන් උපකාර කරන්නට. වැඩම කළ පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනාකොට දහවල ධර්මදේශනයට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි. සාදු, සාදු, සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු, සාදු, සාදු. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, නවම්පුර පසළොස්වක පොහෝ දිනේදී අද උදෑසන කාලේ ඔබ ඉගෙන ගත්තා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පිහිට පිළිසරණ ලබාගත් උදාර ජීවිත ගත කර ගිහි ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානයේ බැබළුණ චිත්ත ගෘහපතිතුමා ගැන. ඔබට ඒ ශ්‍රද්ධාවන්ත උපාසකයා ගැන ඉගෙන ගන්නකොට අසා දැනගන්නට ලැබෙන්නේ නැති, එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ජීවත් වෙච්ච ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර පවා මොනතරම් අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තිබ්බාද කියලා. ඇත්තටම පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්නකොට එදා ජීවත් වෙච්ච ගිහි උපාසක උපාසිකාවන් ගැන ඉගෙන ගන්නකොට එදා සමාජයේ සහ අද සමාජයේ අතර තියෙන දුරස්ථභාවය කොච්චරද කියලා අපට දැනගන්නට පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය යුගයේ ඒ ශ්‍රාවක සංඝරත්නේ නිතර නිතර දෙවියන් අතර චාරිකාවේ වැඩියා. ඒ දෙවියන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියලා දුන්නා. මහා බ්‍රහ්මයා, අවශේෂ බ්‍රහ්ම රාජයන්, දෙවිවරු, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන් මේ මහ පොළොවට බැහැලා ඒ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට පෙළඹුණා. එදා වැඩ සිටිය මහා කස්සප මහරහතන් වහන්සේ ආදී ඒ මහරහතුන්ට මෙහෙකාරකම් කරන්නට ඒ දෙවියන් බඹුන් පෙළඹුණා. වනයේ වාසය කරන භික්ෂූන් වහන්සේලාට ඒ ප්‍රමාදය දැකලා ඒ දෙවිවරු නිවන් මඟ පුරුදු කරන්නට උත්සාහවත් කළා. එදා වැඩ සිටිය ඒ භික්ෂූන් වහන්සේලා සමග පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ දෙවියන් බඹුන් වැඩ සිටියා. අපි අද විදේශ රටකට මේ දවසින් දෙකින් ගමන් කරනවා වගේ ඒ මහරහතන් වහන්සේලා නිතර දෙවියන් අතර වැඩම කළා. ඒ වගේම ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරත් සමීප සම්බන්ධතාවයක් දෙවිවරු පැවැත්වුවා. අධ්‍යාත්මික වශයෙන් දියුණු ලෝකයක වැඩිපුර සම්බන්ධය තියෙන්නේ දෙවියන් එක්ක. අධ්‍යාත්මික වශයෙන් අපි පිරිහෙන්න පිරිහෙන්න අපි බාහිර දේවල් වලින් සතුටු වෙන්න සතුටු වෙන්න ඒ දියුණු සුගති ලෝකවන සත්පුරුෂ භූමියක් වන දෙවිවරු අපෙන් ඈත් වෙලා යනවා. බාහිර යාන වාහන ගොඩනැගිලි වලින් ලෝකයා සතුටු වෙද්දී අධ්‍යාත්මික වශයෙන් ලෝකයා දුර්වල වෙද්දී දෙවියන් අපෙන් දුරස් වෙනවා. ඉතා පහත් ලෝකවල ජීවත් වෙන අය මේ මිනිස්සයන්ට අරක් ගන්නවා. අද ආන් ඒ වගේ යුගයක් මේ ලෝකේ බිහි වෙලා තියෙන්නේ. අද මම ඔබට මේ කියලා දෙන්න යන මේ බුද්ධ දේශනාවට මූලිකම නිමිත්ත සපයන්නේ දෙවි කෙනෙක්. අද ඔබ ඉගෙන ගන්න දේශනාව තමයි මහා කච්චාන බද්දේක රත්ත සූත්‍රය. මේ දේශනාවේ නම තමයි සොඳුරු හුදකලාවේ ඇලී සිටීම ගැන කච්චාන තෙරුන් වදාළ දේශනය. මේ දේශනයේ සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයේ. අපට බුද්ධ දේශනා අධ්‍යයනය කරද්දී බද්දේක රත්ත සූත්‍ර දේශනා හතරක් මුණ ගැහෙනවා. ඒ තමයි බද්දේක රත්ත සූත්‍රය, ආනන්ද බද්දේක රත්ත සූත්‍රය, ලෝමසකංගික බද්දේක රත්ත සූත්‍රය, මහා කච්චාන බද්දේක රත්ත සූත්‍රය කියන සූත්‍ර දේශනා හතර. මේ සූත්‍ර දේශනා හතරේ මහා කච්චාන බද්දේක රත්ත සූත්‍රය අනෙකුත් බද්දේක රත්ත සූත්‍රෙ තුනට වඩා වෙනස්කමක් තියෙනවා. එතකොට අපි දන්නවා බද්දේක රත්ත කියන වචනේ තේරුම තමයි සොඳුරු හුදකලාවේ ඇලී සිටීම ගැන කියවෙන්නේ. එතකොට මේ ලෝකේ බොහෝ අය හුදකලාවට කැමතියි. අපිට යම් යම් ගැටලු එද්දී, ප්‍රශ්න එද්දී, ජීවිතේ කඩා වැටෙද්දී, එකට ඉන්න අය අමනාප වෙද්දී අපි කියනවා මම මේ ඔක්කොම දාලා යනවා. කොහේට හරි ගිහිල්ලා මම තනියම ඉන්නවා. මට ඒක සැපයක් කියලා අපි නිතර කියනවා. හැබැයි මේ ආර්ය විනය තුල සුඳුරු හුදකලාව කුමක්ද කියන විස්තර කරන අවස්ථාවක් තමයි මේ බද්දේක රත්ත සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. එතකොට මේ දේශනාව ඉගෙන ගත්තට පස්සේ ඔබට සැබෑම සුඳුරු හුදකලාවේ වාසය කරන්නෙක් බවට පත් වෙන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ දේශනාව කරන අවදී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර තපෝදාරාමේ. එදා සමිද්ධි කියන ස්වාමින් වහන්සේ උදෑසනින්ම නැගිටලා ඇඟපත සෝදා ගන්න තපෝදා නදියට වැඩම කළා. තපෝදා නදියෙන් ඇඟපත සෝදාගෙන ශරීරයේ තෙත සිඳුවමින් වැඩ සිටියේ සමිද්ධි ස්වාමීන් වහන්සේ ළඟට එක්තරා දෙවිදුවක් මනස්කාන්ත වර්ණයක් ඇතුව මුළු මහත් තපෝදාවම බබළුවාගෙන පැමිණුණා. දැන් බලන්න අද කාලේ අපිට මේ අහන්න ලැබෙනවද, මේ කෝටි 700කට අධික ජනයා ඉන්නවා, දෙවිවරු මේ වගේ ඇවිල්ලා කතා බහ කළා කියලා අහන්න ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැණි. බලන්න එදා මේ කොච්චර සාමාන්‍ය දෙයක්ද මේක. ඇවිල්ලා ඒ දෙව්දුව සමිද්ධි ස්වාමීන් වහන්සේට මෙන්න මේ විදිහට පැවසුවා. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයක් විස්තර විභාගයක් දැනගෙන මතක තියාගෙන දෙන්නේ කියලා ඇහුවා. එතකොට සමිද්ධි ස්වාමීන් වහන්සේ කියා සිටිනවා, අනේ මට ඒක මතක නෑ, මම ඒක දැනගෙන නැහැ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවන් මඟට මූලික වෙන මේ බුද්ධ වචනය ගැන දෙවිවරු හොඳට දැනගෙන ඉඳලා තියෙනවා, මතක තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට නමුත් මේ ස්වාමීන් වහන්සේ මේක දන්නේ නැහැ. එතකොට මේ දෙව්දුවට කියන මේ ස්වාමීන් වහන්සේ, එතකොට ඔබ දන්නවද සුඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත් විස්තර විභාගයත් ඔබ මතක තියාගෙන දෙන්නේ කියලා අහනවා. එතකොට මේ දෙව්දුව කියනවා, මං හිතන්නේ මේ දෙව්දුවත් අහපු දෙයක් මේක. හැබැයි මෙයා විස්තර දන්නේ නැහැ. අනේ පින්වත් භික්ෂුව, මමත් ඒක දන්නේ නැහැ. සුඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුවගේ පිළිබඳව ඒ මූලික විස්තරයත් විස්තර විභාගයත් මම දන්නේ නැහැ. එතකොට ඒ දෙව්දුව සමිද්ධි ස්වාමීන් වහන්සේට කියා සිටිනවා, පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත් විස්තර විභාගයත් දැනගෙන ඉගෙන ගන්න. කවුද මේ අවවාද කරන්නේ? ඒ දෙව්දුව භික්ෂුන් ඒ ස්වාමීන් වහන්සේට අවවාද කරනවා, උනන්දු කරනවා. එතකොට බලන්න, අපි දෙවිවරු කියන්නේ අපි හිතනවට වඩා ගොඩාක් වෙනස් පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආස කරන, ධර්මයේ හැසිරෙන, ධර්මයේ චිරාත් කාලයක් මේ පෘථිවිය තුල තියෙනවට කැමති පිරිසක්. ඉතින් ඒ නිසා මේ දෙවිදුව කියනවා සමිද්ධි ස්වාමීන් වහන්සේට, මේ සොඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත් විස්තර විභාගයත් ඉගෙන ගන්න, ඒක මතක තියාගන්න, මේක නිවන් මඟට මුල් වෙනවා, මේක අර්ථ සහිත එකක්, මේක බොහොම ප්‍රයෝජනවත් එකක් කියලා මේ දෙව්දුව ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ දෙව්දුව එතනම නොපෙනී ගියා. එතකොට ඒ රාත්‍රිය ඇවෑමෙන් සමිද්ධි ස්වාමීන් වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැනට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ආදරණින් වන්දනා කරලා එකත් පස්සක වාඩි වුණා. වාඩි වෙලා මේ වෙච්ච සිද්ධිය බුදුරජාණන් වහන්සේට කියා සිටියා. මොකද්ද වෙච්ච සිද්ධිය? ස්වාමිනි, භාග්‍යතුන් වහන්සේ මම උදෑසනින්ම මූණකට සෝදගන්න තපෝදා නදී අසලට ගියා. එතකොට මුළු තපෝදාවම බබළුවාගෙන එක්තරා දෙව්දුවක් පැමිණුණා. පැමිණිලා මේ දෙව්දුව මේ ආගිය තොරතුරු කතා කළාද? මොකද්ද කරේ? ඇහුවා, පින්වත් භික්ෂුව, ඔබ දන්නවද සොඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විස්තරයත් විස්තර විභාගයත් ඔබ දන්නවද කියලා ඇහුවා. ස්වාමීනි, මම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඒ දෙව්දුවගෙන්, ඔබ දන්නවද මේ පිළිබඳව? ඒ දෙව්දුව මොකද කිව්වේ? මම දන්නෙත් නෑ කියලා කියා සිටියා. ආන් ඒ වෙලාවේ ඒ දෙවුදුව කියා සිටියා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ පින්නත් භික්ෂුව ඔබ මේක ඉගෙන ගන්න, ඔබ මේක මතක තියාගන්න, මේක නිවන් මගට මුල් වෙන දෙයක්, මේක අර්ථ සහිත දෙයක් කියලා කියලා එතනින් නොපෙනී ගියා කියන මේ විස්තරේ බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එට මේ සමිදි ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටියා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මට සොඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත් විස්තර විභාගයත් දේශනා කරන සේක්නම් ඉතා මැනවී කියලා මේ සුන්දර දහම් පර්යාය දේශනා කිරීමට භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. බලන්න එතකොට අද දවසේ පවා මේ සුඳුරු දේශනාව අපට අහන්න ලැබෙන මේ මූලිකම නිමිත්ත, මේ නිධානයට අවශ්‍ය පසුබිම හැදුවේ කවුද? දෙව්දුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එසේ වීනම් පින්වත් භික්ෂුව ඒක අහන්න, මනාකොට නුවණින් මෙනෙහි කරන්න, මම කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේ සමිද්දි ස්වාමීන් වහන්සේ එසේ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සුන්දර ගාථා රත්නයන් දේශනා කළේ. මං කීවට පසු ඒ සුන්දර ගාථාවන් මේ විදිහට කියන්න. අතීතං නාන් වාග්මෙය්‍ය නපටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං තංවේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්කති මුනීති සාදු සාදු සාදු. ඒකේ තේරුම තමයි පින්වත්නි, අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං, ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතයේ පතන්නේ නැහැ. යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. යමක් අතීතයට ගියාද එය නැති වෙලා ගියා. අනාගතයේ වූ යමක් ඇද්ද ඒක තාම පැමිණිලා නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. යම් දෙයක් වර්තමානයේ තිබෙනවාද ඒ අවස්ථාවේදී නුවණින් විමසලා බලනවා. කෙලෙස් වලට ඇදිලා යන්නේ නැහැ. කෙලෙස් සමග එකතු වෙයි ඇවිස්සලා යන්නේ නැහැ. අසංහීරං අසංකුප්පං තං වේ මනු විත්තංවේ විද්වා මනු බ්‍රෝහය. ආං ඒ විදිහට තමයි නුවණ ඇති කෙනා විදසුන් වඩා වාසය කරන්නේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණංසුවේ. අදාදමයි කෙලෙස් තවන වීරියෙන් මේක කරගන්න ඕනේ. හෙට මැරෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. මොකද හේතු ඒකට හේතුව නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුණා. මේ මහාසේනා ඇති මාර්යා සමග අපි කවුරුවත් ගිවිසුමක් ගහලා නැහැ. ආන් ඒ විදිහට ධර්මයේ හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දවල් දෙකේම කම්මැලි නැතිව වාසය කරනවාද? ආන් ඒ කෙනා කියනවා සුඳුරු හුදකලාවේ ඇලී වාසය කරන්නා කියලා බුදුරජාණන් වහන්සේ පවසන්නේ කියලා මේ මූලික ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබට තේරුණාද? ඔබට තේරුණේ නැහැ. එතකොට මේක දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ හුනස්නෙන් නැගිටලා වෙහෙරට වැඩම කළා. ඉතින් සමිද්දි ස්වාමීන් වහන්සේ මේක අහද්දී තව ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එතන වැඩ සිටියා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට කල්පනාවක් ඇති වුණා, භාග්‍යවතුන් වහන්සේ මේ මූලික වශයෙන් ගාථාවක් වන් වශයෙන් දේශනා කරපු මේ දේශනාවේ විස්තර විභාග වශයෙන් අපි දැනගන්නේ කොහොමද? අපි මේක අහගන්නේ කාගෙන්ද කියලා කල්පනා කළා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට මතක් වෙනවා මේ ගෞතම බුද්ධ ශාසනය තුල වැඩ සිටිය භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් වදාළ ධර්මය විස්තර වශයෙන් දේශනා කරන භික්ෂූන් යම්තාක් ඇද්ද? ඒ භික්ෂූන් අතර අග්‍රම රහතන් වහන්සේව මතක් වුණා. කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේ සිහිපත් වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ? මහා කච්චායන මහරහතන් වහන්සේ සොයාගෙන වැඩම කළා. මහා කච්චායන ස්වාමීන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. ආන් ඒ වෙලාවේ මහා කච්චායන මහරහතන් වහන්සේට මේ විස්තරය මේ ස්වාමීන් වහන්සේලා කියා සිටියා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ සොඳුරු හුදකලාවට හුදකලාවේ ඇලී වාසය කරන භික්ෂුව පිළිබඳව මූලික විස්තරය ගාථා රත්නයන් විදිහට දේශනා කළා. ඉතින් අපි මේ මහා කච්චායන මහරහතන් වහන්සේ හොයාගෙන ආවේ මේකේ විස්තර විභාග වශයෙන් දැනගන්න කියලා කියා සිටියා. ඒ වෙලාවේ බලන්න මේ මහරහතන් වහන්සේලා තුල මොනතරම් ශාස්ත්‍රීය ගෞරවයක් තිබ්බද කියලා. දැන් අපි එහෙමනම් අපි මේක අපි දන්න විදිහට ආවෝක මෙහෙමයි වෙන්නේ කියලා අපි විස්තර කරනව නේද? මහා කච්චායන මහරහතන් වහන්සේ එකපාරම මේක බාරගත්තේ නැහැ. මහා කච්චායන මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වගේම ඒ විදිහටම මේක විස්තර විභාග වශයෙන් දේශනා කරන්නට හැකියාව තියෙනවා. නමුත් ශාස්ත්‍රීය වහන්සේම හැම වෙලාවෙම මූලික ස්ථානයේ තියන්න ඕන හින්දා මහා කච්චායන මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. මොකද කියන්නේ? අනේ ප්‍රිය ආශ්‍රමතුනි, ඕක හරියට මේ වගේ දෙයක් නේ. මොකද්ද? අරටුවකින් ප්‍රයෝජනයක් තියෙන පිරිසක් අරටුවක් හොයාගෙන ගිහිල්ලා විශාල ගහක් හම්බ වෙනවා. ඒ ගහේ අරටුව ළඟට ගිහිල්ලා අරටුවත් අතහැරලා මුලුත් අතහැරලා කඳත් අතහැරලා කොළ අතුවල අරටුවක් හොයනවා වගේ වැඩක් තමයි ඔය කරන්නේ. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ වැඩඉඳී භාග්‍යවතුන් වහන්සේකින් ඕක අහන්න නැතුව ඇයි මගේ ළඟට ආවේ කියලා අසා සිටියා. ඊළඟට කියනවා මින බලන්න ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන හිටපු විදිය. සෝහාහුසෝ භගවා ජානං ජානාති. ප්‍රිය ආශ්‍රමතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ දැනගත යුතු සියල්ලම දන්නාසේක. පස්සම් පස්සති, දැකගත යුතු යමක් ඇද ඒ සෑම දෙයක්ම ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනවා. චක්කු භූතෝ, ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් මැසින් උපන් කෙනෙක්. ඥාන භූතෝ, ඒ භාග්‍යවතුන් වහන්සේ නැනමඩලින් උපන් කෙනෙක්. ධම්ම භූතෝ, ඒ භාග්‍යවතුන් වහන්සේ දහම තුලින් උපන් කෙනෙක්. බ්‍රහ්ම භූතෝ පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් කෙනෙක්. වත්තා ඒ භාග්‍යවතුන් වහන්සේ කිව යුතු දේ මැනවින් කියන කෙනෙක්. පවත්තා ඒ භාග්‍යවතුන් වහන්සේ මනාකොට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන කෙනෙක්. අත්තස්ස නින්නේතා අර්ථ මතු කර දීමේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. අමතස්ස දාතා උන්වහන්සේ තමයි අමෘතය මේ ලෝක සත්වයාට දන් දෙන්නේ. ධම්මස්සාමි මේ ධර්මේ ස්වාමියා භාග්‍යවතුන් වහන්සේ. ආංගේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ඕක ඇහුවනම් භාග්‍යවතුන් වහන්සේ ඕක අර්ථ වශයෙන් විමසලා අර්ථ වශයෙන් ඕක දේශනා කරනවානේ කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කළා. ආංගේ වෙලාවේ අනිකුත් ස්වාමීන් වහන්සේලා කියා සිටිනවා ආයස්මත් කච්චාණන් වහන්සේ ඒක ඇත්ත. බුදුරජාණන් වහන්සේ තමයි දන්නා සියල්ලම දන්නේ. දැකගත යුතු සියල්ලම දකින්නේ. බුදුරජාණන් වහන්සේ තමයි දහම් මැසින් උපන්නේ. නැන මඩලින් උපන්නේ. ධර්මයෙන් උපන්නේ. ශ්‍රේෂ්ඨත්වයෙන් උපන්නේ. මේ ධර්මයේ ධර්ම ස්වාමි භාග්‍යතුන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙනවා බුද්ධිමත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා ගෞරවයෙන් පිළිගන්න කෙනෙක් තමයි මහා කච්චායන යන් වහන්සේ. ආන් ඒ නිසා තමයි අපි ඔබ වහන්සේ හොයාගෙන ආවේ කියලා කියා සිටියා. ආන් ඒ වෙලාවේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සුන්දර දහම් පරයය විස්තර විභාග කරලා දේශනා කරන්නේ. එසේනම් ප්‍රිය ආයස්මතුනි, මනාකොට අසන්න නුවණින් තේරුම් ගන්න මම ඔබට ඒක කියා දෙන්න කියලා මේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සුන්දර හුදකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව විස්තර විභාග වශයෙන් දේශනා කරනවා. ප්‍රිය ආයස්මතුනි, සංක්ෂේපයෙන් විග්‍රහ කොට විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාළද එය විස්තර වශයෙන් අර්ථය මම මේ විදිහටයි දන්නේ කියලා මේ අපි ඉස්සල සජ්ජායනා කළ ගාථාවල විස්තර විභාගයේ මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් දේශනා කරනවා. එතකොට පින්වත්නි, මින් ඉදිරියට තමයි මේ දේශනාව පටන් ගන්න. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න, මහා කච්චායන මහරහතන් වහන්සේ මේ දේශනාව පටන් ගන්න මෙන්න මේ විදිහට. ප්‍රිය ආයුෂ්මතුනි, අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොහොමද? දැන් මේ ගාථාවේ තුල තියෙන්නේ කොහොමද? ඉස්සලාමි අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං. ඒ කියන්නේ මොකද්ද? අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ කියනවා. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ ඉස්සල්ලාම විස්තර කරනවා අතීතයේ වැළඳගෙන කෙනෙක් ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට දේශනා කරනවා අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල කෙනෙක් ජීවත් වෙන්නේ නැත්ති කොහොමද කියලා. ඒ පරයයන් දෙකම විස්තර කරනවා. ඊළඟට මහා කච්චායන මහරහතන් වහන්සේ මේකෙදි දේශනා කරනවා අනාගතය පතාගෙන අනාගතය පිළිබඳව අපේක්ෂාවෙන් ආස්වාදයේ තුල කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට අනාගතය පතන්නේ නැතුව ආස්වාදයෙන් ඒ තුල ජීවත් වෙන්නේ නැතුව වාසය කරන්නේ කොහොමද කියලා දේශනා කරනවා. ඒ වගේම වර්තමානයේ තුල ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා, වර්තමානයේ තුල ආස්වාදයේ තුල ජීවත් නොවි සිටින්නේ කොහොමද කියන කාරණයත් මේ දේශනාවේ විස්තර වශයෙන් අපට දේශනා කරනවා. එතකොට මේ ගැඹුරින් ඉගෙන ගත්තට මේක ප්‍රායෝගික ජීවිතේ ඔබට තේරේ මොනතරම් අපට ප්‍රයෝජනවත්ද මේ දේශනාව කියලා. කොහොමද? මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුනි, කෙනෙක් කල්පනා කරනවා කියන මෙන්න මෙහෙම. ඉස්සරත් මේ විදිහට මගේ ඇස තිබ්බා. මේ විදිහට රූපත් තිබුණා කියලා කල්පනා කරනවා. ඒ අතීතයට ගිය කරුණු ගැන චන්දරාගයෙන් බැඳුණු විඥානයක් එයා පවත්වනවා. ඉතින් ඒ විඥානයට චන්දරාගයෙන් බැඳුණු නිසා ආන් ඒක සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගනිද්දි මොකද කරන්නේ? එයා අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙනවා කියලා දේශනා කළා. තේරුණාද කොහොමද වෙන්නේ? එයා කල්පනා කරන්නේ කොහොමද? අතීතේ මට ඇසක් තිබුණා. ඒ වගේම අතීතේ රූපත් තිබුණා කියලා මෙයා ඒ අතීතයට ගිය කරුණු ගැන චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා. මොකද්ද කරන්නේ? අතීතේ මට මේ වගේ රූපයක් තිබ්බා, මට මේ වගේ ඇසක් තිබ්බා කියලා ඒ අතීතයට ගියපු කරුණු ගැන මෙයා චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා. ඒ පවත්ුණාන් පස්සේ මොකද වෙන්නේ? එයා ඒක සතුටින් පිළිගනවා. ආන් ඒ තුල එයා බැසගෙන වාසය කරනවා. ආස්වාදයෙන් සිහි කර කර වාසය කරනවා. අපි එහෙම කරනවද නැද්ද? බුද්ධ දේශනාව තුළ තියෙන්නේ නිතර නිතර මේ හිත යන්නේ අතීතයට කියලාද අනාගතයට කියලාද? නිතර නිතරම යන්නේ අතීතයට. අපිට මතක් වෙනවා අපි මෙහෙම ඉස්කෝලේ ගියා, අපි මෙහෙම කෑම කෑවා, මට පොඩි කාලේ මෙහෙම වුණා කියලා අපේ නිතරම හිත අතීතයට යනවා. එතකොට මේ ආස්වාදයෙන් හිතන එක අපි මේ ප්‍රියමනාප දේවල් විතරද සිහි කරන්නේ? ඈ? අපි ආස කරන දේවල් විතරද හිතන්නේ? අපිට ගහපුවා, අපිට බැනපුවා, අපිට නිന്ദා අපහාස කරපුවා, මට මෙහෙම මෙහෙම හිංසා කරා, මට මෙහෙම මෙහෙම පෙළවුවා මාව, මට මේ විදිහට බැන්නා කියලා අපි සිහි කරනවද නැද්ද? ඒකත් මේකට අයිතිද නැද්ද? අපි ඒකත් සතුටින් පිළිගන්නවද නැද්ද? සතුටින් පිළිගන්නවා. ඒක මොකේ ස්වභාවයක්ද? තණ්හාවේ ස්වභාවයක්. තණ්හාවේ ස්වභාවය මොකද්ද? ඒ තැන සතුටින් පිළිගන්නවා. එතකොට අපි බලන්න කල්පනා කරලා අපිට සමහරලාට අපේ ජීවිතේ වෙච්ච දුක් ගැන, කනගාටු ගැන, ජීවිතේ කඩා වැටීම් ගැන, අපේ ප්‍රියමනාපය වෙන්වීම ගැන මේ හැම දෙයක්ම අපි කල්පනා කරනවා. ඒ වගේම තමයි එයා සිහි කරනවා, මට අතීතයේ මේ විදිහේ කණක් තිබ්බා. මේ විදිහේ ශබ්ද මට ඇහුණා. එතකොට මේ විදිහට එයා මේ අතීතයට ගිය කරුණු ආරම්භය චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වනවා. චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වනකොට මොකද වෙන්නේ? ඒ අතීතයේ වැළඳගෙන යා ආස්වාදයේ තුල ජීවත් වෙනවා. ඒ වගේම එයා සිහි කරනවා, අතීතයේ මේ විදිහට මට නාසයක් තිබ්බා. අතීතයේ මට මේ වගේ ගඳ සුවඳක් ආග්‍රහණය කළා කියලා චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා. ඒ චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වනකොට මොකද වෙන්නේ? අපි ඒක සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගනිද්දි මොකද වෙන්නේ? ආන් ඒ සතුටින් පිළිගෙන ඒ ලැබෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඊළඟට එයා සිහි කරනවා, අතීතයේ මට මේ වගේ දිවක් තිබ්බා. ඒ වගේම මට මේ වගේ රසවත් ආහාර මම අනුභව කරා කියලා එයා සිහි කරනවා. ඒ සිහි කරද්දි මොකද වෙන්නේ? එයා සිහි කරන්නේ චන්දරාගයෙන් බැඳිච්ච විඥානයකුත් එක්ක. ඒ චන්දරාගයෙන් බැඳිච්ච විඥානයත් සිහි කරද්දි ඒක සතුටින් පිළිගනිද්දි මොකද්ද වෙන්නේ? එයා ඒ ආස්වාදයේ තුලම ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඊළඟට එයා මොකද්ද සිහි කරන්නේ? මට මේ වගේ කයක් තිබ්බා. මට මේ වගේ පහස ලැබුණා. එතකොට මෙයා මේ විදිහටම අතීතයට ගිය කරුණු අධ්‍යාත්මික බාහිර ආයතන ගැන සිහි කරද්දී චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් තමයි මෙයා පවත්වන්නේ. චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පවත්වද්දී ඒක එයා සතුටින් පිළිගන්නවා. එතකොට ඒ තුලින් ලැබෙන ආස්වාදය තුල තමයි එයා ජීවත් වෙන්නේ. ඊළඟට එයා සිහි කරනවා, අතීතයේ මේ විදිහේ හිතක් තිබ්බා. මේ විදිහේ අරමුණු මට මතක් වුණා කියලා එයා අතීතයට ගිය අරමුණු ගැන සිහි කරනවා. සිහි කරන්නේ කොහොමද? චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් එක්ක. එතකොට මේ චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වද්දී එයා ආන් ඒක තමයි සතුටින් පිළිගන්නේ. එතකොට එයා ඒ සතුටින් පිළිගනිද්දි ඒ ආස්වාදය තුල තමයි එයා ජීවත් වෙන්නේ. එතකොට ආන් ඒ කෙනා කොහොමද ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් දේශනා කරේ. අතීතයේ වැළඳගෙන ආස්වාදය තුල ජීවත් වෙන කෙනා කියලා දේශනා කරනවා. කොහොමද අතීතයේ වැළඳගෙන ආස්වාදය තුල ජීවත් වෙන්නේ? අතීතයට ගිය අධ්‍යාත්මික බාහිර ආයතන ගැන යා සිහි කරනවා චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් එක්ක. එයා ඒක සතුටින් පිළිගන්නවා. එයා ඒ ලැබෙන ආස්වාදය තුල තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙයාගේ සිහිය නුවණ මේ වෙලාවේ තියෙනවද? නෑනේ. එතකොට අපේ අතින් මේක නිතර නිතර සිදුවෙන දෙයක්ද නැද්ද? නිතර නිතරම සිද්ධ වෙනවා නේද? සමහරලාට වැටෙණී වලට රණ්ඩු කරපුවා, දුවා දරුවෝ සලකපු නැති ඒවා නේද? වයසට යන්න යන්න මොකද වෙන්නේ? කොහේ හරි පැත්තකට වෙලා ඒ තමන්ගේ කුඩා කාලේ, තරුණ කාලේ කරපු කියපු දේවල් සිහි කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක හරියට මොකක් වගේද? වතුර හිඳිච්ච මඩවලක ඉන්න නාකි කොක්කු කෙකිනිය වගේ කියලා. අතීතය ගැන සිහි කර කර පසුතැවෙනවා. සමහරලාට සතුටින් ඉන්නවා. දැන් වර්තමානයේ සතුට වෙන්න දෙයක් නැහැ එයාට. එයා සමහරලාට ඇඟිපතේ හයියහත් තියෙන්නේ, මිල මුදල් නැහැ. නමුත් එයා සිහි කරනවා මට ඒ කාලේ හොඳට හයියහත් තිබ්බා. මම මේ විදිහට තමයි කෑම බීම කෑවේ. මට මේ වගේ පිරිස් තිබ්බ හිටියා. මට මේ වගේ යාන වාහන තිබ්බා කියලා මෙයා මොකද කරන්නේ? අතීතය සතුටින් පිළිගෙන ආස්වාදය තුල ජීවත් වෙනවා. මේක කෙලෙස් සහිත කල්පනාවද කෙලෙස් රහිත කල්පනාවද? කෙලෙස් සහිත කල්පනාවක්. දැන් සමහර අම්මලා ඉන්නේ තමන්ගේ හිත ආදරය කරන දුව දරුවෝ මරණයටපත් වෙලා. දැන් ඒ ප්‍රිය වියෝගයෙන් ඒ අතීතයේ සිහි කර කර සිහි කර කර දුක් විඳිනවා. හරියට දුකටපත් වෙනවා. වර්තමානයේ කෑමක් කන්න මතක් වෙන්නේ නැහැ. ගෙදර දොරේ වැඩපලක් කරන්න මතක් වෙන්නේ නැහැ. අර අතීතයට ගිය අරමුණු අරගෙන එයා ශෝක කර කර වාසය කරනවා. මෙයා සොඳුරු හුදකලාවක වාසය කරන කෙනෙක්ද නැද්ද? නැහැ. අපි හිතුව මෙයා ඉන්නේ මහා කැලෑවක. කාත් කවුරුන් නැතුව තනියම ඉන්නවා. හුදකලාවක් තියෙනවද නැද්ද? ඒ හුදකලාවක් තියෙනවා. ආර්ය විනී කියන සොඳුරු හුදකලාව මෙයාට තියෙනවද නැද්ද? එයාට නැහැ. ඊළඟට මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය ආශ්මතුනි, අතීතයේ වැළඳගෙන ආස්වාදය තුල ජීවත් වෙන්නේ නැත්තේ කොහොමද? කෙනෙක් කල්පනා කරනවා කියලා, ඉස්සරත් මේ විදිහට මට ඇසක් තිබ්බා. ඒ වගේම රූපත් තිබ්බා කියලා අතීතයට ගිය කරුණු ගැන චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා. එතකොට චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැති නිසා එයා ඒක සතුටින් පිළිගන්නේ නැහැ. සතුටින් පිළිගන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයා ඒක තුල බැසගෙන පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා එයා අතීතයේ වැළඳගෙන ආස්වාදය තුල ජීවත් වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මෙයා ඉස්සර මට මේ වගේ කනක් තිබ්බා, මට මේ වගේ සද්ද ඇහුණා කියලා අතීතයට ගිය අරමුණු අරගෙන චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ. එයා ඒක සතුටින් ඒ නිසා පිළිගන්නේ නැහැ. ඒ නිසා අතීතයට ගිය තමන්ගේ කනත් ශබ්දත් ආරම්භය එයා ඒක වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම එයා කල්පනා කරනවා කියනවා, ඉස්සර මේ විදියට මට නාසයක් තිබ්බා, මට මේ වගේ ගඳ සුවඳ දැනුණා කියලා එයා චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ. හැබැයි එයා අතීතයේ ආරම්භය කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. හැබැයි වෙනස මොකද්ද? චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියනවා. ඒ නිසා එයා ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයා අතීතයේ මට මේ වගේ දිවක් තිබුණා, මේ වගේ මට රස දැනුණා කියලා අතීතයට ගිය කරුණු ගැන චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියනවා. ඒ නිසා ඒක එයා සතුටින් පිළිගන්නේ නැහැ කියනවා. අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල එයා ජීවත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මෙයා සිහි කරනවා කියනවා, අතීතයේ මේ විදිහට මට කයක් තිබ්බා, මේ වගේ පහසක් තිබ්බා, මේ වගේ මට මනසක් තිබ්බා, මට අරමුණු දැනුණා කියලා එයා චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියනවා. චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයා ඒක සතුටින් පිළිගන්නේ නැහැ. සතුටින් පිළිගන්නේ නැති නිසා ආස්වාදයෙන් බැඳිච්ච විඥානයක් එයා පවත්වන්නේ නැහැ. ඒ ආස්වාදයේ තුල එයා ජීවත් වෙන්නේ නැහැ කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ මේ මූලික ගාථාවේ මූලික පද විස්තර කරලා දෙනවා. මොකද්ද ඒතන විස්තර කරන්නේ? අතීතයට බැඳිලා ගිහිලා ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොහොමද? අතීතයට නොබැඳුලා ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නොවෙන්නේ කොහොමද කියලා විස්තර කරනවා. එතකොට බලන්න, දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අතීතය ගැන සිහි කරපු අවස්ථාව අපිට බුද්ධ දේශනා තුල මුණ ගැහෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, උන්වහන්සේගේ පෙර ජීවිත ගැන නේද නොයෙක් විස්තර සඳහන් වෙනවා. එතකොට දැන් අපිත් සිහි කරනවා අතීතය ගැන. මේ දෙක අතර වෙනස මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේලා, ඒ මහරහතන් වහන්සේලා ඒ තුල චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා. ඔබට මතක ඇති හාලිද්දිකාණ කියන සූත්‍රයේ දේශනාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියා සිටිනවා, ප්‍රිය ආයුෂ්මතුනි, මේ නොයෙක් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා, ගෘහපති පඬිතවරු ඉන්නවා, ඔබෙන් ඇවිල්ලා අහන්න පුළුවන් ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන වගේ ධර්මයක්ද දේශනා කරන්නේ, ඔබ ධර්මයේ හැසිරෙන්නේ කුමක් කරමුණු කරගෙනද කියලා අහන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ මෙන්න මේ විදිහට උත්තර දෙන්න කියනවා. කොයි විදිහටද? අපි චන්දරාගේ ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ හැසිරෙනවා කියලා කියන්න කියන. ඒක තමයි මනාකොටම පිළිතුරු දීම. මොකද්ද පිළිතුර? චන්දරාගය දුරු කිරීම පිණිසයි අපි ධර්මයේ හැසිරෙන්නේ කියලා කියන්න කියන. එතකොට කියනවා ඒගොල්ලෝ අහයි තවදුරටත්, කුමක චන්දරාගේ ප්‍රහාණය කිරීම පිණිසද ධර්මයේ හැසිරෙන්නේ කියලා. එතකොට කියන්න කියනවා පංච උපාදානස්කන්ධයේ චන්දරාගේ ප්‍රහාණය කිරීම පිණිසයි අපි ධර්මයේ හැසිරෙන්නේ කියලා කියන්න කියන. එතකොට බලන්න මෙතන අර්බුදයේ තියෙන්නේ කොතනද? විඥානයේ තුලද? එහෙම නැත්නම් ඇස තුලද? රූප තුලද? මොකක් තුලද? චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පැවැත්වීම. චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්නකොට තමයි එයා ආස්වාදයේ තුල ජීවත් වෙන්න පටන් ගන්නේ. එයා ඒක සතුටින් පිළිගන්නේ, ආස්වාදයෙන් වැළඳගන්නේ එයා චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වා. එතකොට බලන්න මේක සම්පූර්ණයෙන්ම චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන කෙනා එයා සම්පූර්ණයෙන්ම ඉන්නේ කෙලෙස් සහිත කල්පනාවක් තුල. ඔබ දැන් අපි පුජ්‍යලිකෝ අපි තනියම කල්පනා කළොත් අපි ජීවිතේ මේක නිතර සිද්ධ වෙන දෙයක්ද නැද්ද? නිතරම සිද්ධ වෙන දෙයක්. එතකොට මේ තුල මෙහෙම කල්පනාවක හිටියොත් අපි නිවන් මඟ තුල ප්‍රමාදයට පත් වෙනවද නැද්ද? අපේ වටිනා කාලේ නාස්ති වෙනවද නැද්ද? නාස්ති වෙනෝනේ. සමහර අම්මලා ඉන්නවා අපිට හම්බ වෙනවා මුළු ජීවිතේම අතීතයට ගියපු දේවල් ගැන සිහි කර කර සිහි කර කර සිහි කර සමහරලාට තරුණ වයසේ තමන්ගේ ආදර කරන පුතා නැති වෙලා, ස්වාමියා නැති වෙලා, එහෙම නැත්නම් අල්ලපු ගෙදර කෙනා වැට පොඩ්ඩක් අඟලක් දෙකක් ඒ අම්මගේ පැත්තට ගහලා. ඉතින් මේක තමයි මෙයාගේ කල්පනා. ඉතින් මේ අම්මට සුන්දර හුදකලාවක වාසය කිරීමක් තියෙයිද? පැවිදි වුණ අපිත් එහෙමයි. පැවිදිච්ච අපි වුණත් ඒ විදිහට අතීතය ගැන සිහි කර කරම නම් වාසය කරන්නේ සුන්දර පැවිදි ජීවිතයක් ලැබෙන්නේ නැහැ. සුන්දර හුදකලාව ලැබෙන්නේ. අර දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවනි බුදුරජාණන් වහන්සේගෙන්, මේ ආරණ්‍යයේ වාසය කරන උදේවරුවේ විතරක් ආහාරය ගන්න ආහාර චුට්ටක් වළඳන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මේ ශ්‍රමණයන් වහන්සේලා මෙච්චර ප්‍රියමනාපයි මෙච්චර ලස්සනයි කියලා බුදුරජාණන් වහන්සේන් අසා සිටිනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? ඔව්, අතීතං නානු සෝචಂತಿ. එයා අතීතය ගැන හිතලා ශෝක කරන්නේ නැහැ කියනවා. නප්පජප්පන්ති නාගතං. එයා අනාගතය පතන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ ලැබෙන දෙයකින් සතුටු වෙනවා. තේන වන්නෝ පසීදති. ආන් ඒ නිසා කියනවා මේ සුන්දර හැඩරුවක් ඇතුව මේ ශ්‍රමණයන් වහන්සේලා වාසය කරන්නේ. එතකොට බලන්න මේ බුදුරජාන් වහන්සේගේ පැවිදි වෙච්ච ශ්‍රාවකෙයින්ට බුදුරජාන් වහන්සේ උදෙසා මුළුමනින්ම ජීවිතය කැප කරපු ශ්‍රාවකයන් වහන්සේලාට මේ සරල චාම් අල්පේච්ච පිරිස් සමග නොඇලිච්ච දිවි පෙවතක් හඳුන්වලා දීලා තියෙන්නේ ඇයි? අනාගතය ගැන අමුතුවෙන් පතන්න දෙයක් භික්ෂුන් වහන්සේලාට නැහැ. ගිහියට එහෙම නෙමෙයි නේද? අනාගතයේ දරුවෝ ලොකු මහත් කරන්න ඕන, ගෙවල් දොරවල් හදන්න ඕනේ, එයාට මහා බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ තමන්ගේ භවභෝග සම්පත් හානි විච්චා, දරුවෝ මිය පරලෝ ගියපුවා, තමන් ලබාගත් ජයග්‍රහණ, තනතුරු, තානාන්තර මේ ඔක්කොමත් එක්ක යා මොකද වෙන්නේ? නිතර නිතර අතීතයට ගිහිල්ලා වාසය කරන්න පුරුදු වෙනවා. වර්තමානයේ ලබා ගන්න බැරි ජයග්‍රහණයන් එයා මොකද කරන්නේ? අතීතයේ ලබා ගන්න බැරි වෙච්ච ජයග්‍රහණයන් එයා හිතින් ලබා ගන්නවා. හිතින් රජ වෙනවා. හිතින් ලෝකයට අණ කරනවා. නේ? එතකොට ඒ තුල එයා මොකද වෙන්නේ? තව තවත් කෙලෙස් තුලම එයා වාසය කරනවා. එයා සුන්දර හුදකලාවෙන් ඈතට ගියපු කෙනෙක් විදිහට වාසය කරනවා. එතකොට බලන්න අපි මේ දැකපු හුදකලාවයි ආර්ය විනය තුල බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වලා දීපු සුන්දර හුදකලාවයි අතර විශාල වෙනසක් තියෙනවා. එතකොට අපි මේ බුද්ධ දේශනාව හොඳට ඉගෙන ගත්තොත් එහෙම අපි නිවන් මඟ තුල ප්‍රමාදයට පත්වෙන එක ගොඩාක් වළක්වා ගන්න පුළුවන්. මොකද අතීතයට ගෙන ගිහිල්ලා සිහි කර කර ඉන්න කෙනාට ඊට පස්සේ බණක් භාවනාවක් කරගන්න පුළුවන්ද? බෑනේ. එයා කෙලෙස් සහිතව තමයි හැම වෙලාවම කල්පනාවක තියෙන්නේ. එයාගේ ඉන්ද්‍රියන් අසංවරයි. ඉන්ද්‍රිය අසංවර වෙන්න හිතේ තියෙන සංසිඳීම, හිතේ තියෙන පහසුව එයා තුලින් මගහැරලා යනවා. නේද? බුදුරජාණන්සේක හරියට දේශනා කරන මේ ලපටි උණ බට කපලා දාලා අවුවේ දැම්මා වගේ. ලපටි උණ බට කපලා අවුවේ දැම්මොත් මොකද වෙන්නේ? ඒවා වේලිලා ඇකිලිලා යනවා. ආන් ඒ වගේ කියනවා අතීතය ගැන ශෝක කර කර අනාගතේ පතපත ඉන්න කෙනාගේ ස්වභාවය. එතකොට බලන්න මේ බුද්ධ දේශනා ඉගෙන ගැනීම තුල අපට මොනතරම් යහපතක් වෙනවද? බුදුරජාන් වහන්සේ මේ දේශනා අපට මේ විදිහට දේශනා නොකරන්නට, ශ්‍රාවකයන් වහන්සේලා මේ විදිහට අපට මේ දේශනා විස්තර විභාග කියලා කරලා දේශනා නොකරන්නට අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. අපි ඔහේ කල්පනා කරන එකක් තමයි අපට හුරු වෙලා තියෙන්නේ. එතකොට මේ අපි මේ සුන්දර හුදකලාවට ඇලිලා වාසය කරන භික්ෂුවගේ පළවෙනි පදය තමයි මේ ඉගෙන ගත්තේ. මොකද ඒ පදය අතීතං නාන් වාගමෙය. එතකොට අතීතයේ අරඹය අතීතයේ සතුටින් පිළිගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන කෙනත් ඒ ජීවත් නොවන කෙනා ගැනත් මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර වශයෙන් අපට දේශනා කළා. ඊළඟට මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුනි, ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතයේ පතන්නේ කොහොමද කියලා දේශනා කරනවා. කොහොමද මේ ආසේ කරන්නේ? අනාගතයේ මට මේ විදිහේ ඇසක් ලැබෙනවා නම්, මේ විදිහේ රූපත් ලැබෙනවා නම් කියලා නොලත් අධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමක් පිහිටුවාගෙන වාසය කරනවා. තේරෙනව නේද? තාම අනාගතේ නොලැබිලා තියෙන ඇසත් රූපත් පිළිබඳව පැතුමක් එයාගේ හිතේ පිහිටුවාගෙන වාසය කරනවා. ඒ පැතුම හේතුවෙන් මොකද වෙන්නේ? එයා ඒක සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගනිදි තමයි එයා ආස්වාදයේ තුල දිවි ගෙවීමට එයා අනාගතයේ පතන කෙනෙක් බවට පත් වෙන්නේ. තේරෙනව නේද? ඊළඟට මහකච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා, මෙයා කල්පනා කරනවා කියනවා, අනාගතයේ මට මේ විදිහේ කනක් ලැබෙනවා නම්, මේ විදිහේ මට සද්ද ලැබෙනවා නම්, දැන් සද්ද ලැබෙනවා නම් කියනකොට ඔබට තේරෙන්නේ නැති. එතකොට අපි කල්පනා කරන්නේ මෙහෙම, මට මේ විදිහට ගුණ කියනවා නම්, මට මේ විදිහට ප්‍රශංසා කරනවා නම්, මට හොඳයි කියනවා නම්, මං තැනකට ගියාම මට මේ වගේ මං ගැනම කතා කරනවා නම්, එහෙම අපිට හිතෙනවද නැද්ද? හිතෙනවනේ. මේ විදිහට මෙයා ලොකු කල්පනාවක ඉන්නවා. එතකොට ඒ කල්පනාවක් තියාගෙන එයා පැතුමක් පිහිටුවාගෙන වාසය කරනවා. ඒ අනාගතේ තාම එළඹිලා නැහැ. වර්තමානයේ ඉඳන් තමයි මෙයා මේ අනාගතයට හිත යවන්නේ. ආන් එතකොට මොකද වෙන්නේ? ඒ පැතුම හේතුවෙන් ඒක සතුටින් එයා පිළිගන්නවා. සතුටින් පිළිගනිද්දී ආස්වාදයේ තුල දිවි ගෙවීමට එයා අනාගතයේ පතනවා. අනාගතයේ පතන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයා හිතනවා, මට අනාගතයේ මේ විදිහේ නාසයක් ලැබෙනවා නම්, මේ විදිහේ ගඳ සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනවා නම්, මේ විදිහේ දිවක් ලැබෙනවා නම්, මේ විදිහේ රසවත් ආහාර ලැබෙනවා නම්, මේ විදිහේ කයක් ලැබෙනවා නම්, මට ලස්සන රූපයක් හම්බුනොත් දැනට වඩා ලස්සන වුණොත් මං නේද? ඒක සමාහට මේ ජීවිතේ වෙන්න පුළුවන්, ඊළඟ ජීවිතේ වෙන්නත් පුළුවන් නේ. අනාගතයේ කියපුවම ඊළඟ ජීවිතෙත් අයිති වෙනවා. ඊළඟට එයා හිතනවා, මට මේ වගේ සුන්දර පහසක් ලැබෙනවා නම්, මේ වගේ මට සිතක් ලැබෙනවා නම්, කරදර බාධක නැති සිතක් ලැබෙනවා නම්, මට මේ වගේ අරමුණු ලැබෙනවා නම් කියලා මොකද කරන්නේ? මෙයා නොලත් අධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමක් ඇතුව වාසය කරනවා. එතකොට මේ පැතුමක් ඇතුව වාසය කරද්දී ආ ඒක සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගනිද්දී ආන් ඒ කෙනා ආස්වාදය තුළ දිවි ගෙවීමට අනාගතයේ පතන කෙනෙක් බවට පත් වෙනවා. මේකත් අපේ අතින් නිතර සිදුවෙන දුර්වලතාවයක්ද නැද්ද? නිතර සිද්ධ වෙනවා. තේරෙනා නේද? එතකොට ගිහි ජීවිත ගත කරන කෙනෙක් වශයෙන් අනාගතයට යම් සැලසුමක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. අනාගතේ මම මේ විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ, මගේ රැකී රක්ෂා ආදිය කරන්න ඕනේ, ගෙවල් දොරවල් හදන්න ඕනේ, ජීවිතය ගැන යම් සැලසුමක් එයාට තියෙන්න ඕන. හැබැයි ආ ඒමත් තේම නැහින්නේ නැහැ. ඒක සතුටින් පිළි අරගෙන මම මෙහෙම කරනවා. මොකද අපේ ජීවිතේ කොයි වෙලාවෙද නැති වෙයිද කියලා අපි දන්නේ නැහනේ. අපිට මහා අපේක්ෂා ගොඩක් තිබ්බා කියලා අපේ ජීවිතේ සමානලට ඊළඟ මොහොතේ නැති වෙන්න පුළුවන් නේ. බුද්ධ දේශනාවේ අපේ සඳහන් වෙන්නේ කොහොමද? අපේක්ෂා සහගත මරණය ගැන. ඒක ලාමක එකක් කියලා. මොකද්ද? අපේක්ෂා සහගත මරණය ලාමකයි. අපේක්ෂාවන් ගොඩක් නම් අපේ ජීවිතේ තියෙන්නේ. ඒ අපේක්ෂා ගොඩාක් එක්ක අපිට මරණයට පත් වෙන්නට පුළුවන් වුණොත් අපිට පුළුවන් වේද ප්‍රණීත ජීවිතයක් සුගති සංඛ්‍යාත ලෝකයක් පතන්න? සුගතියක උපදින්න පුළුවන් වේද? සුගතියේ උපදින්න අවස්ථාව ලැබෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පැවිදි වෙච්ච ශ්‍රාවකයන්ට මේ සරල අල්පේච්ඡ ලද දෙයින් සතුටු වෙන, පෝෂණය කිරීමට පහසු වෙන ජීවිතයක් හඳුන්වලා දීලා තියෙනවා. මොකද ගොඩාක් අපේක්ෂා නැහැ පැවිදි වෙච්ච කෙනෙකුට. බුදුරජාණන්සේ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා බලන්නනේ, අද මේ ගමේ ඉන්නවා, හෙට ඊළඟ ගමට පිණ්ඩපාතේ වඩිනවා නේ, මොනවා දානෙට හම්බ වෙයිද, කොතන ඉන්න වෙයිද, ඒ කිසි අපේක්ෂාවක් උන්වහන්සේලාට තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාගේ මානසික වශයෙන් යම් අතීතයට බැඳීමක් තිබ්බද, අනාගතයට බැඳීමක් තිබ්බද, ඒක ගොඩාක් අඩුයි. රහතන් වහන්සේලා තුල ඒක කොහොමටත්ම තිබ්බේ නැහැ. එතකොට මේ දේශනාව අද දවසේ ජීවත් වෙන අපට ප්‍රයෝජනවත්ද නැද්ද? ප්‍රයෝජනවත්. අපි මේක ඉගෙන ගත්තොත් සමහර අයගේ අපි දකින්න අපිට සමහරලාට කතා කරන මුළු මනින්ම යාගේ ඉන්නේ අතීතයේ වල ජීවත් වෙන්නේ. සමහරලාට එයා මානසික රෝගියෙක්. බෙහෙත් ගන්නවා. ඒ ගැන හිතලම. සමහරලාට ඒක ඇති දෙයක් නැහැ. එහෙම නැත්නම් අනාගතය ගැනම සිහි කර කර ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. බලාපොරොත්තු කඩ වෙනවා. ඊට පස්සේ වහ බොන්න පෙළඹෙනවා. සීදී නසා ගන්න පෙළඹෙනවා. මහා අර්බුද රාශියකට යා කොටු වෙනවා. ඊළඟට මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආශ්‍රමතුනි ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතයේ නොපතන්නේ කොහොමද? උන්න ආර්ය ශ්‍රාවකෙක් වාසය කරන විදිය කියලා දෙනවා. අනාගතයේ මේ විදිහේ මගේ ඇස මට ලැබෙනවා නම් කියලා, ඒ වගේම මේ විදිහේ රූපත් ලැබෙනවා නම් කියලා, නොලත් අධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමකින් යුතු සිතක් පිහිටවන්නේ නැහැ. අනාගතේ මම මේ වගේ හිටියොත් හොඳයි, මෙහෙම හොඳයි කියලා එයා පතන්නේ නැහැ කියනවා. ඒ විදිහට සිතක් පිහිටවන්නේ නැති නිසා එයා ඒක සතුටින් පිළිගන්නේ නැහැ. සතුටින් පිළිගන්නේ නැති නිසා ආස්වාදය තුළ දිවි ගෙවීමට එයා අනාගතේ පතන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මහකච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා එයා අනාගතේ මට මේ විදිහට කනක් ලැබුණොත්, මේ විදිහේ සද්ද ලැබුණොත්, ඒ වගේම මට මේ විදිහේ අනාගතේ නාසයක් ලැබුණොත්, ගඳ සුවඳ ලැබුණොත්, මට මේ වගේ දිවක් ලැබුණොත්, මට මේ වගේ රසවත් ආහාර ලැබුණොත්, මට මේ වගේ කයක් ලැබුණොත්, මට මේ වගේ පහසක් ලැබුණොත්, මට මේ වගේ මනසක් ලැබුණොත්, මට මේ වගේ අරමුණු ලැබුණොත් කියලා එයා නොලත් අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳව පැතුමක් පිහිටුවාගෙන වාසය කරන්නේ නැහැ කියනවා. එයා පැතුමක් පිහිටුවාගෙන වාසය කරන්නේ නැති නිසා එයා ඒක සතුටින් පිළිගන්නේ නැහැ. සතුටින් පිළිගන්නේ නැති නිසා එයා ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතයේ පතන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. තේරුණා නේද? එතකොට බලන්න අපි මේ ප්‍රියමනාප දේවල් එක්ක අපි අතීතයට යනවා, අනාගතයට යනවා, අපි අතීත තුල ජීවත් වෙනවා, අනාගතය තුල ජීවත් වෙනවා. මේ නිසා තමයි මේ මුළු මහත් අර්බුදයම සකස් වෙන්නේ කියලා අපිට කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න මේ ලෝකේ ගත්තොත් දේශ සීමා අරගල, යුද කෝලහල, ආගම් ප්‍රශ්න, ජාති ભેද ප්‍රශ්න, කුල ભેද ප්‍රශ්න, මේ සෑම ප්‍රශ්නයක්ම අනිත් අයට ඇඟිලි දික් කරන ඒවා, මේ හැම එකක්ම තියෙන්නේ මොකක් නිසාද? මේ කාරණේ දැනගෙන හිටියනම් මේ බුදුර මහා කච්චායන් මහරහතන් වහන්සේ මේ විදිහට මේ චන්ද්‍රාගය නිසා, සතුටින් පිළිගැනීම නිසා මේ මුළු මහත් අර්බුදේම සකස් වෙන විදිහේ දැනගෙන හිටියනම් මේ ලෝකේ අර්බුද හටගයිද? අර්බුද හටගන්නේ නැහෙනි. අර ධම්මපදයේ ලස්සන ගාථා ටිකක් තියෙන්නේ. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාව නිසා තමයි සෝකේ හටගන්නේ, තණ්හාව නිසා තමයි බය හටගන්නේ. තණ්හාවෙන් නිදහස් වෙච්ච කෙනාට සෝක කරන්න දෙයක් නැහැ. කොයින් බය හටගන්නද කියලා අහන. ඊළඟට දේශනා කරනවා ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං, ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රේමේ නිසා, ආදරේ නිසා තමයි සෝකය හටගන්නේ. ආදරේ නිසා තමයි බය හටගන්නේ. ආදරෙන් නිදස් වෙච්ච කෙනාට සෝකයක් නැහැ, කොයින් බයක් හටගන්න. ආලයතෝ ජායති සෝකෝ, ආලයතෝ ජායති භයං, ආලයතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ඇලීම නිසා තමයි, බැඳීම නිසා තමයි සෝකේ හටගන්නේ. බැඳීම නිසා තමයි බය හටගන්නේ. බැඳීමෙන් නිදහස් වුණ කෙනාට සෝක කරන්න දෙයක් නැහැ. සෝක කරන්න දෙයක් නැත්තම් කොයින් බය හටගන්නද කියලා. එතකොට බලන්නේ රතියාය ජායති සෝකෝ, රතියාය ජායති භයං, රතියයි විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. ඇලිච්ච කෙනාට තමයි සෝකේ හටගන්නේ. ඇලිච්ච කෙනාට තමයි බය හටගන්නේ. ඇලීමේ නිදහස් වුණ කෙනාට සෝක කරන්න දෙයක් නැහැ. කොයින්ද එයාට බිය හටගන්නේ කියනවා. එතකොට බලන්න මේ චන්දරාගය මූලික කාරණය කරගෙන හේතුව කරගෙන නිධානය කරගෙන තමයි මේ මුළු මහත් සත්ව ප්‍රජාවේම දුක හටගන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා නේරංජරා නදී තීරයේ ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සෙවණ යටදී සාක්ෂාත් කළ චතුරාර්ය සත්‍යයේ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයට දේශනා කළේ මොකද්ද? මේ තණ්හාව නිසා තමයි මේ මුළු මහත් දුකම හටගන්නේ කියන කාරණය. ඊළඟට අපට ප්‍රයෝජනවත් වන මේ දේශනාවේ මේ මහා කච්චායන බද්ධේකරත්ථ සූත්‍රයේ සඳහන් වෙන වර්තමානයේ තුල ආස්වාදයෙන් වර්තමානයේ තියෙන දේවල් ගැන කල්පනා කරලා සතුටින් පිළිගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන කෙනා ගැනත් ජීවත් නොවන කෙනා ගැනත් මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා. කොහොමද කියන්නේ? ප්‍රිය ආශ්‍රමතුනි, වර්තමානයේ තුල හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? මට මේ විදිහේ ඇසක් තියෙනවාද? යම් රූපයක් තියෙනවද? මේ දෙකම වර්තමානයේ දැන් තියෙනවා. ඉතින් මේ වර්තමානයේ තුල චන්දරාගයෙන් බැඳිච්ච විඥානයක් තියෙනවා නම් ඒ විඥාණයට චන්දරාගයේ බැඳීම නිසා මොකද වෙන්නේ? එයා ඒක සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගනිද්දී මොකද වෙන්නේ? එයා වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ආස්වාදයෙන් යුතුව ඇදිලා යනවා. තේරුණා නේද? අපි දැන් ගොඩාක් අය අපි මේ දැන් තියෙන ශරීරයට කැමතිනේ. අපි සමාහට කොච්චර කැමති වුණත් සමාහලට අපි හොඳටම දුර්වර්ණ වෙලා කැත වෙලා ලෙඩ වෙලා නමුත් අපේ රූපයට අපි කැමතිද නැද්ද? අපි ආසයි ඒකට. අපි ඒක සතුටින් පිළිගන්නවා. අපි ඒ කෙරෙහි චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වනවා. ඒ වගේම තමයි එයා මට මේ වගේ දැන් කනක් තියෙනවා. මට මේ වගේ සද්ද ඇහෙනවා. මට මේ වගේ නාසයක් තියෙනවා. මට මේ වගේ ගඳ සුවඳ ආග්‍රහණය කරන්න දැබෙනවා. ඒ වගේම මට මේ වගේ දිවක් තියෙනවා. මේ වගේ රස මම විඳිනවා. ඒ වගේම මට මේ වගේ කයක් තියෙනවා. මේ වගේ පහස මට දැන් දැනෙනවා. මට මේ වගේ මනසක් තියෙනවා. මේ වගේ අරමුණු මට දැනෙනවා කියලා මෙයා මොකද කරන්නේ? දැන් මේ වර්තමානයේ තියෙන දෙයක් තියෙනවද? අභ්‍යන්තර බාහිර ආයතන වලින් ගත්ත දේවල් කෙරෙහි චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වනවා. ආන් ඒක යා සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගනිද්දි මොකද වෙන්නේ යාට? එයා ඒක තුල ආස්වාදයෙන් ජීවත් වෙනවා. එතකොට ආන් ඒ කිනාට තමයි කියන්නේ වර්තමානයේ තුල හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන ආස්වාදයේ තුල ජීවත් වෙන කෙනා කියලා දේශනා කරන්නේ. ඒ වගේම මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය ආශ්‍රමතුනි, වර්තමානයේ තුල හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ කොහොමද? කොහොමද ඇදිලා නොයන්නේ? දැන් මට මේ ඇසක් තියෙනවද? මට මේ රූප පේනවද? ඒ වගේම මට යම් දැන් කනක් තියෙනවද? සද්ද ඇහෙනවද? මට නාසයක් තියෙනවද? ගඳ සුවඳක් දැනෙනවද? මට දැන් දිවක් තියෙනවද? මට දැන් රසයක් දැනෙනවද? මට දැන් කයක් තියෙනවද? මට යම් පහසක් දැනෙනවද? මට යම් සිතක් තියෙනවද? මට දැන් අරමුණු දැනෙනවද කියලා මේ අභ්‍යන්තර ආධ්‍යාත්මික බාහිර ආයතන කෙරෙහි යා චන්දරාගයෙන් බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ. එතකොට යා ඒක සතුටින් පිළිගන්නේ නැහැ. ඒ නිසා යා ආස්වාදයෙන් ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා යා වර්තමානයේ තුල හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන කෙනෙක් විදිහට වාසය කරනවා. මේක තමයි විස්තර විභාග වශයෙන් දේශනා කළේ. අතීතය එයා පතන්නේ නැතුව, අතීතය ගැන හිතලා ශෝක කරන්නේ නැතුව, අනාගතය පතන්නේ නැතුව වර්තමානයේ නුවණින් යුතුව සිහිනුවණින් යුතුව වාසය කරන්නේ කොහොමද කියන එක විස්තර කළේ. එතකොට මේ ඒක මේ පළවෙනි ගාථා දෙකෙන් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. ඊළඟට තියෙනවනේ අජ්ජේව කිච්ඡං ආතප්පං. ඒ කියන්නේ අපි කොයි වෙලාවේ මරණයට පත් වේද කියලා දන්නේ නැහැ. ඒ නිසා අද අදමයි කෙලෙස් තවන වීරියෙන් යුතුව මේ නිවන් මඟ පුරුදු කරගන්න ඕනේ. මොකද අපි කවුරුවත් සේනා සහිත මාරයත් එක්ක ගිවිසුමක් ගහලා නැහැ. ආන් ඒ විදිහට ධර්මයේ හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා කියනවා රෑ දවල් දෙකේම කම්මැලි නැතිව වාසය කරනවද, ආන් ඒ කෙනාටයි සොඳුරු හුදකලාවේ ඇලී වාසය කරන භික්ෂුව කියලා දේශනා කරන්න කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න මේ හුදකලාව කියන්නේ තනියම ඉන්නවා කියන එක ආර්ය විනය විදිහට මේ පිරිසෙන් වෙන් වෙලා කරන්න පුළුවන් එකක්ද? පිරිසෙන් වෙන් වුණ පමණින් අපිට ඒක කරන්න බෑ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවනේ අර අනුරුද්ධ සූත්‍රයේ මේ ධර්මයේ තියෙන කාටද පවිවේකස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනිකාරමස්ස. මේ ධර්මයේ තියෙන්නේ හුදකලාවේ ඇලී වාසය කරන කෙනාට, එහෙම නැතුව පිරිස් පිරිවරාගෙන ඉන්න කෙනාට නෙවෙයි කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කවුද හුදකලාවේ වාසය කරන කෙනා කියලා කියන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරන හුදකලාවේ වාසය කිරීම කියන්නේ මෙහෙම එකක් කියනවා. ඔන්න භික්ෂුවක් ඉන්නවා, එයා ආරණ්‍යයේ හෝ ග්‍රාමාන්ත සේනාසනයක හෝ කුටියක වාසය කරනවා. එතකොට එයාට අපේක්ෂාවක් තියෙනවා නම් අනේ රාජරාජ මහා අමාත්‍යවරුන් මාව හම්බ වෙන්න එනවනම්, ගෘහපති පඬිතවරුන් මාව මුණගැහෙන්න එනවනම්, ඒගොල්ලෝ මගෙන් මේ ප්‍රශ්න අහනවනම්, මට මේකට මැදිහත් වෙලා උත්තර දෙන්න තියෙනවනම් කියලා එයා පතනවනම් එයා හුදකලාවේ වාසය කරන කෙනෙක් නෙවෙයි කියන. එයා සමහරලාට ඉන්නේ කවත් කවුරුත් නැති මහා ඝන කැලේක. හැබැයි මෙයාගේ හිතේ අර වගේ පැතුමක් තියෙනවා. එයා පිරිස් පිරිවරාගෙන ඉන්න කෙනෙක්ද නැද්ද? පිරිස් පිරිවරාගෙන ඉන්න කෙනෙක්. එයා ග්‍රාමාන්ත සේනාසනයක වාසය කරනවා. හැබැයි එයාට පැතුමක් නැහැ. අනේ හැමෝම ඇවිල්ලා මාව මුණගැහෙනවා නම්, මගෙන් ප්‍රශ්න අහනවා නම්, මට මේවා විසඳන්න තියෙනවා නම් කියලා එයා එහෙම අදහසක් නැතුව ඉන්නවා කියනවා. කෙලෙස් වලට බැඳිච්ච සිතක් නැතුව එයා ධර්මයේ සිහි කරමින් වාසය කරනවා කියනවා. හැබැයි පිරිසත් එක්ක ඉන්නේ. ආන් ඒ කෙනා තමයි සැබෑම හුදකලාවේ ඇලී වාසය කරන කෙනා කියලා කියන්නේ කියන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ධර්මයේ හැසිරෙන අය මේ පිරිස් ගොඩක් ඉන්නවා මට මේක කරන්න බෑ කියලා ඒක දමා ගහලා ගිහිල්ලා මේක කරන්න බෑ. ඒකත් එක පැත්තකින් උපකාරයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ හුදකලා වාසයේ වනයේ වාසය කිරීම ප්‍රශංසා කරලා තියෙනවා. ඒක අපට උපකාරයක්. සුන්දර හුදකලාවක් ඇති කරගන්න ඒකට ලොකු උපකාරයක් ලැබෙනවා. හැබැයි ඒ ගියත් එයා මේ විදිහට කෙලෙස් සහිතව නම් තණ්හව නැමැති දෙවැන්නා සමග නම් වාසය කරන්නේ, ඒ ගියත් එයාට සුන්දර හුදකලාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදිහට මහා කච්චායන මහරහතන් වහන්සේ සුන්දර හුදකලාවට ඇලී වාසය කරන භික්ෂුවගේ ස්වභාවය විස්තර විභාග වශයෙන් දේශනා කළා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ? මේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේක දේශනා කළා කියනවා. ඉතින් ආයස්මතුනි, ඔබ වහන්සේලා කැමති නම් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා මේක කියන්න කියලා යම් විදිහට භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකින් දේශනා කරනවද, ආන් ඒ විදිහට දරා ගන්න කියනවා. මම කියපු දේ දරා ගන්න කියලා කිව්වද? එහෙම කිව්වේ නැහැ. ඕක ගිහිල්ලා මම මෙහෙමයි දේශනා කරේ කියලා කියන්න කමක් නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකට දේශනා කරනවද, ආන් ඒ විදිහට දරා ගන්න කියලා කියා සිටියා. ඒ භික්ෂූන් වහන්සේලාත් මොකද කළේ? ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කළ ධර්මයේ සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වෙලා හුනස්නින් නැගිටලා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. එකත් පස්සක වාඩි වුණා. වාඩි වෙලා කියා සිටියා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, භාග්‍යතුන් වහන්සේ යම් කෙටියෙන් වදාළ ධර්මයක් තියෙනවද? සුන්දර හුදකලාවට ඇලී වාසය කරන භික්ෂුව පිළිබඳව අපි මේක මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට විස්තර විභාග වශයෙන් අසා දැනගත්තා කියලා අර මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කරපු කාරණේ කියා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ඈ දේශනා කළා, පින්නත් මහණෙනි, මහා කච්චායනයන් ඉතා නුවණැති කෙනෙක්. පින්නත් මහණෙනි, මහා කච්චායනයන් මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඔබ මගෙන් ওই කාරණේ පිළිබඳව විමසුවා නම් මම විස්තර කරලා දෙන්නෙත් ඕන් ওই විදිහටම තමයි කියන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ යම් විදිහකට දේශනා කරනවද ඒ විදිහටම මහා කච්චායන මහරහතන් වහන්සේත් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඒ නිසා ඕක ඔය විදිහටම දරාගන්න, ඕක ඔය විදිහටම මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න පින්වත්නි, අපට මේ දේශනා මේ විදිහට මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කරපු නිසා සුන්දර හුදකලාවට ඇලී වාසය කරන්නේ කොයි විදිහට කියන කාරණේ ඉස්සලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් අපි නොමග යන එක වළකිනවා. ඊට පස්සේ මේ ධර්මයේ ඉගෙනගෙන ටික ටික මතක තියාගෙන මේ ගාථා රත්නයන් පාඩම් කරගෙන නිතර නිතර සජ්ජායනා කරමින් අපේ ජීවිතයට පුරුදු කරගන්න අපි මහන්සි ගන්න ඕන නේද? එතකොට එහෙම යම් කැපකිරීමක් කරොත් තමයි අනාගතයේ බුද්ධ ශාසනයෙන් යම් මහත්ඵල මහානිසංස ප්‍රයෝජනයක් තියෙනවද ආන් ඒක අපට ලබා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. අර දේශනාවේ තියෙන්නේ මත්තා සුඛ පරිච්ඡාග පස්සේචි විපුලං සුඛං තජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මහා සැපයක් බලාපොරොත්තු වෙන කෙනා වර්තමානයේ තියෙන පුංචි සැපය කැප කරන්න ඕන. අපි ගත්තොත් අපි හිතමු අපි ව්‍යාපාරික කටයුත්තක් කරනවා. එහෙම නැත්නම් අපි ගොවිතැන්බතක් කරනවා. මොකක් හරි අධ්‍යාපන කටයුත්තක් කරනවා. එතකොට අපි ඒ සඳහා යම් කැපකිරීමක් කරන්නද ඕනද නැද්ද? කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම කරගත්තට පස්සේ තමයි අනාගතයේ අපට මහා සැපය ලැබෙන්නේ. චජේ මත්තා සුඛං දීරෝ ආන් ඒ වගේ. දීර කියන්නේ ප්‍රඥාවන්ත කෙනා. අමා මහ නිවන නම් වූ මහා සැපේ අපේක්ෂාවෙන් කාමයේ නැමැති මේ ලාමක දේ අතහරින්න පුරුදු වෙන්න ඕන කියන. තේරෙනව නේද? ඒ අත්හැරීම තුළ තමයි අපට මේ මහා සැපේ ලබන්න පුළුවන්. එතකොට ඒ අත්හැරීම අපට දැන් දැන් ඉඳන්ම පුරුදු කරන්න ඕන. මොකද ත්‍යාගයේ තියෙනවනේ ආමිස ත්‍යාගයකුත් තියෙනවා ලෝකෝත්තර ත්‍යාගයකුත් තියෙනවා. එතකොට ආමිසේදී අපිට තියෙන භවභෝග සම්පත් ආදී අපි අත්හරිනවා. ලෝකෝත්තර ත්‍යාගයේදී අපි මේ කෙලෙස් වලට බැඳිලා යනවාද? ආන් ඒ බැඳිලා යන ස්වභාවේ අත්හරින පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේකෙන් වඩාත්ම ප්‍රශංසා කරේ මොකද්ද? ආමිස ත්‍යාගයේද මේ ලෝකෝත්තර ත්‍යාගයේද? ලෝකෝත්තර ත්‍යාගයේ මේකෙන් කරන්න දුෂ්කර මොකද්ද? කෙලෙස් අතහරින එක දුෂ්කරයි. මොකද කෙලෙස් සහිතවම වාසය කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මේ බන්ධනාගාරවල වාසය කරන සිරකරුවන් ගත්තොත් නොයේ මේ හිංසා පීඩා කරන අය ගත්තොත් එහෙම දුකසේ වාසය කරන අය ගත්තොත් බලන්න හොඳට හොයලා. ඒ අය මේ එක්කෝ අතීතයේ ගත්ත දේවල් නිසා, අතීතයට ගිය කරුණු දෙසා, අනාගතයේ තමන්ට ලැබෙන්න තියෙන දේවල් දෙසා තමයි එයා රණ්ඩු සරුවල් කරගන්නේ. මහා අර්බුදවලට පත් වෙන්නේ. තේරෙනව නේද? සමහරලාට වැටේ වැටේනේ තියෙන සියඹලා ගහකට නඩු කියනවා. නඩුව ඉවර වෙනකොට සියඹලා ගහ මෙරිලා. තේරෙනා නේද? එතකොට එයා මේ වර්තමානයේ යම් මහා දුකකටපත් උනාද ඒක අපරාධයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ සරණ යන්නට ලැබුණ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සරණ යන්නට ලැබුණ දුර්ලභ වාසනාවක් ලැබිච්ච බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් අපේ අපේක්ෂාවක් තියෙන්නට ඕන ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කරන්න. මම අර කලින් කිව්වා වගේ බුදුරජාන් වහන්සේ කාලේ වැඩ හිටපු රාජ කුමාරයෙකුට බලන්න මගධ රාජ්‍යයේ හිටපු රාජ කුමාරයාගේ අපේක්ෂා මොනවද තිබ්බේ? අපේක්ෂා හතරයි. මොනවද අපේක්ෂා? පළවෙනි එක, තරුණ වයසේදීම මගධ රාජ්‍යයේ මට රජ වෙන්න පුළුවන් නම්. ඊළඟට අනේ මට තථාගතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැත්තම් මේ වෙනකොට බුදුරජාන් වහන්සේ පහළ වෙලාද ලෝකෙට? පහළ වෙලා නැහැ. හැබැයි අර බුද්ධ කෝලාහලය නිසා බුදු කෙනෙක් පහළ වෙනවා කියන දේ අහන්න ලැබිලා තියෙනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මට අහන්න ලැබෙන්නේ නැත්තම් ඒ ධර්මයේ මට අවබෝධ කරන්නේ නැත්තම් කියන මේ කාරණා හතර තමයි ජීවිතයේ අපේක්ෂා විදිහට තිබ්බේ. ලෞකික අපේක්ෂා කීයද? එකයි. ලෝකෝත්තර අපේක්ෂා තුනයි. කාට දෙක තිබ්බේ? ඒ වෙනකොට දඹදිව් තලයේ තිබ්බ සශ්‍රීකම ජනපදේ වෙලා තිබ්බ මගධ රාජ්‍යයේ රාජ කුමාරයාගේ අපේක්ෂා. තරුණ වයසේදීම මේ පින්වන්ත රාජ කුමාරයාට මේ සියලු අරමුණු සාක්ෂාත් කරන්න පින තිබ්බද නැද්ද? තිබ්බා. කවුද ඒ? බිම්බිසාර මහ රජතුමා. එතකොට බලන්න, ඒකයි අපි නිතර ධර්මයේ පුරුදු ධර්මයේ ඉගෙන ගනිද්දී අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ අද හිටපු මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවන්තයින්ගේ යුගයක් එදා තිබ්බා කියලා අපට අහන්න ලැබෙන්නේ. ඒ ප්‍රඥාවන්තයින් ආසා කළා ලෝකෝත්තර දෙයකට. ඒ ප්‍රඥාවන්තයින් නිතර නිතර කල්පනා කළා මේ වර්තමාන ජීවත් වෙන ජීවිතයට වඩා අපට පරලෝ ජීවිතයක් තියෙනවා. පරලොව සුගතියේ අපි ඉපදින්නේ කොහොමද? මේ සසර දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියන මහා ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුන් ඒ ප්‍රඥාවන්ත මිනිසු තුල තිබ්බා. ඒ ප්‍රඥාවන්ත මිනිසුන්ට ඒ ප්‍රඥාවන්තයින්ගේ ධර්මය මුණ ගැහුණට පස්සේ දෙපාරක් හිතන් නැතුව ඒ යම්තා කාම සම්පත් තියෙනවද, ලෞකික සැප සම්පත් තියෙනවද, ඒ හැම දෙයකටම වඩා මූලික දේ කරගෙන ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. මහා කප්පිනාදී මහ රජතුමාලා බුද්ධ කියන වචනේ ඇහිද්දි, බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන ඇහිද්දි ආපහු රජමාලිගාවට නොයා සම්පූර්ණ රජකම අතහැරලා, අන්තපුරේ අතහැරලා, රාජභෝජන සලුපිලි අතහැරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය කැප කරන්න පෙළඹුණා. ඉතින් අපිට මේ ප්‍රඥාවන්ත යුගයේ මිනිසු ජීවත් වෙච්ච යුගයේ ජීවත් වෙන්නට වාසනාව නොලැබුණාට මොකද්ද වාසනාවට? කාටවත් නැති වාසනාවක් අපිට තියෙනවා මේ ප්‍රඥාවන්ත මිනිසුන් ගැන අහන්න ලැබෙනවා. මේ ප්‍රඥාවන්ත මිනිසුන් පරිහරණය කරපු ධර්මය අහන්න ලැබෙනවා. මේ ධර්මයේ අපිට පුළුවන් තරමින් පුරුදු කරගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ වගේ පුන් පොහෝ දිනයන් වලට ඇවිල්ලා තමන් එදිනෙදා කරන කටයුතු වලට මද විරාමයක් තියලා මේ ඔබ කරන කැපකිරීම ඔබට අනාගතේ මහා සැපයක් ලැබීමට හේතුවක් වෙනවා, උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම අද මේ ඉගෙනගත්ත සුන්දර හුදකලාවට ඇලී වාසය කරන භික්ෂුව පිළිබඳව ඒ භාග්‍යවතුන් වහන්සේ මූලික ගාථාරත්නයන් විසින් ගාථාරත්නයන් වශයෙන් දේශනා කළ මේ දේශනේ මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර විභාග වශයෙන් දේශනා කරන්නට යෙදුණ ඒ දේශනේ ශ්‍රවණය කළ මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අප සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේම සුඳුරු හුදකලාවට ඇලී වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. අපි මේ දේශනාවේදී ඉගෙන ගත්තේ අපි දන්නව අනිත් බද්දේහකරත්ත ගාථා බද්දේහකරත්ත සූත්‍ර දේශනාවල පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් සිහි කරලා සුන්දර හුදකලාවේ ඇලී වාසය කරන භික්ෂුව ගැන විස්තර වෙන්නේ මේ මහා කච්චායන බද්දේහකරත්ත සූත්‍රයේදී ආයතන 6 පිළිබඳව අවබෝධයෙන් යුතුව වාසය කරන භික්ෂුවක් සුන්දර හුදකලාවේ ඇලී වාසය කරන විදිහ තමයි විස්තර වෙන්නේ. ඉතින් ඒ නිසා අපගේ ගුරුදේවයන් වහන්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඒ ආයතන 6 විදර්ශනා කරන ආයතන පිළිබඳව යථාභූත ඥානය ඇති කර ගැනීමට උපකාර වන ඒ විදර්ශනා භාවනාව අපි දැන් සියලු දෙනාම ශ්‍රවණය කරමින් නුවණින් විමසමින් ඒ භාවනාව සිදු කර ගනිමු. සියලු දෙනාම ඇස් පියාගෙන ඒ භාවනාව කිරීමට සූදානම් වෙන්නේ.